यदाद्वये सुधाम्मेदु पारगोति ब्राह्मणो अथस्त सब्बे संयोगा अत्थं गच्छन्ति जानतो. When a Brahmana has reached the summit of the two paths, concentration and insight, then all the fetters of that knowing one fall away. Pháp cú câu 384. Nhờ thường trú hai pháp đến được bờ bên kia, Bà La Môn có trí mọi kiết sử dứt sạch.